ඉතා අමනෝන්‍ය ක්‍රියාවක් ඇටියට මම දකින්නේ. මොකද මේ ප්‍රධාන රෝහල් ඩිස්ත්‍රික් වල එක රෝහලක් තොරගා අනුරාධපුර ශික්ෂණ රෝහල, පොළොන්නරුව රෝහල, ඒ වගේ ප්‍රධාන රෝහල් වල රුධිර කාන්දු කරන මේවා වැඩි කරලා, ඒවා ඉන්න විශේෂඥ වම්කොඩු ගන්න විශේෂඥවරු වැඩි කරලා, රෙහෙදියෝ වැඩි කරලා, රසායනාගාර පහසුකම් වැඩි කරන්න. මොකද තියෙන ලොකුම ප්‍රශ්නය තමයි උණු හෙදියන්ගේ සහ රසායනාගාර නිලධාරීගේ, කියන්නේ තාක්ෂණික නිලධාරීගේ හිඟය. මේ හිඟය මගාරින්න වැඩි වැඩියෙන් දෙන්න ඕන ප්‍රධාන රෝහල් වලට. කොට අඩුම ගානේ එක මිනිස්සෙක් හදිසි දැක්කෙනෙක් දෙන්නේ කර වගේ ඇත රෝහල් වලට දැම්මම මේක මොන කාන්තාවක් ප්‍රසූත නිවාඩු ගියොත් හරි, නිවාඩු කොට අසනීප කරලා ගියොත් හරි, ළමයි අසනීප කරලා ගියොත් හරි, ඔක්කොම ප්‍රතිසේවයන් වැඩි නෑ. හැබැයි ලොකු රෝහල් වල ගොඩක් ඉන්නකොට එක නිවාඩුවක් ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ හින්දා ප්‍රධාන රෝහල් වල පහසුකම් වැඩි කරන්න, රාන්දු කරම වැඩි කරන්න, ඩිස්ත්‍රික්ක එක රෝහල් පොළොන්නරුව අනුරාධපුර දීලා රෝගීන්ට ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න.